පිණ්ඩපාතේ යන වෙලාවේ පිණ්ඩපාතේ ගියා. මොනවාරි පොඩ්ඩක් වැළඳුවා. මොනවා හම්බුණා කමන්නේ, බඩගින්නේ නෙවෙන්නේ, පොඩ්ඩක් වැළඳුවා. ඊට පස්සේ අත් දෙක වාගෙන ඉන්නවා. ලෝකේ අධිකම වෙලාවක් තමන් දිහා බලන එකම කෙනා තමන් වෙන්න ඕනේ. ලෝකයේ මිනිසුන්ගෙන් ගත්තාම අධිකම වෙලාවක් තමන් ගැන තමන් බලන කෙනා පළවෙනියා තමන්. බලන්න දෙයක් තියනවාද ලෝකේ? බැලුව ප්‍රශ්නයක් නේ. අරුණාංශ හරියට හඳනේ ඇඳලා නැහැ. බලන්නකො පරිමඩල පොරුල නැහැ. ප්‍රශ්නයක් නේ. ඇයි අපි බලන්න යන්නේ? බලපුණිතානේ ආවේ. ඇත් දෙක වාගෙන මේ ප්‍රශ්නේ නැහැ අපට. කාගේවත් එයක් අමුකක් දෙන්නේ නැහැ. ඔබට වැඩක් නැහැ. ඇස් තිබුණට ඇස් වලින් වැඩ ගන්නෑ. අර අඬුවේම ආඩ්‍යාරයකට ගියාම අඬු තියෙනවා, කපන කටු තියෙනවා, කියක් තියෙනවා, ඔක්කොම ඉල්ලලා තියෙන මේ මිනිස්සු වැඩක් ගන්නෑ. දැන් ගස් ගල් ඔක්කොම කපන්න ඉරන්න පුළුවන්නේ. මිටි වලින් ඇන ගන්න පුළුවන්, ඇන කිලෝ ගණන් තියෙනවා, මිටි තියෙනවා, එකණයක්වත් ගන්නෑ මිනිස්සු. ඇයි කියලා කිව්වොත් නෑ, වැඩ ගන්නෑ ඒවා. හැබැයි එකක් සල්ලි දීලා ගන්න මිනිස්සු රෑ වෙනකන් ඇන ගන්නෝනේ මිනිස්සු. ඇඟිලි තලලා, නිය පොත් පුපුරලා, හැමතැන බිත්ති හැමතැන මන ගාලේ මිනිස්සු. බලන්න වෙනස. වැඩ ගන්න නැති මිනිස්සෙක් වෙන්න ඕනේ අපි. ඇස් තිබුණාට ඇස් වලින් වැඩ ගන්නෑ. කන් තිබුණාට කන් වලින් වැඩ ගන්නෑ. කට තිබුණාට වැඩ ගන්නෑ. ඉත තිබුණාට වැඩ ගන්නෑ. කය තිබුණාට වැඩ ගන්නෑ. එයා තාපසයා. ඇස් තිබුණාට හන්දෙක් වගේ ඉන්න ඕනේ. කන් තිබුණාට බීරෙක් වගේ ඉන්න ඕනේ. කතාවක් කතා කරන්න පුළුවන් වුණාට ගොළුවෙක් වගේ ඉන්න ඕනේ. නිරෝගිමත් වුණාට අබ්බගතෙක් වගේ නෝම ඉන්නවා. එරමිනිය ගොතාලා ඉන්න අබ්බගතෙක් වගේ. කොයි වෙලෙත් බුදිය. ඇස් දෙක වාගෙන එයා සමාධිය රජ කරනවා. සමාධිය රජ කරනවා. සමාජයෙන් කියන කොයි වෙලෙත් බුදි. මේ මිනිස්සයා උදේට කාලා බුදිය ගන්නවා, දවල්ට කාලා බුදිය ගන්නවා, රාත්‍රි තිස්සේ බුදිය ගන්නවා. ඔව්. අපි බුදි තමයි. නොනිදා නිදා ගන්නවා. මේ ලෝකේ වැඩිම අවදියෙන් ඉන්නේ තාපසයා. වැඩිම අවදියෙන් ඉන්නේ තාපසයා. ඉපදීම දුකයි නේද? දුකයිද සැපයිද? එහෙනම් ඉපදීමට හේතුව ඊට වඩා මොනතරම් දුකයිද? ඒකයි කල්පනා කළ බැලුවේ නැත්තේ. කවුරුරි කෙනෙක් අපට ගැව්වොත් ඒ ගුටි දරුණු නෑ. ඒ ගුටි දරුණු පොල්ලෙන් ගැව්වා, ලීයෙන් ගැව්වා, කොස්සෙන් ගැව්වා. ඒ ගුටි දරුණු නෑ. ඒ ගුටි දීපු මනුස්සයා ඊට වඩා දරුණුයි. එයා දරුණු. ඒක අපි දකින්නේ ඒ දරුණු විදියට ගැව්ව නෑ. ඒක දරුණු නෑ. ඒ ගහපු මිනිස්සයයි දරුණු. මුටි දරුණු නෑ. ඉපදීම නෙමෙයි දුක. ඉපදීම දුකයි. හැබැයි ඊට වඩා දුක ඒ ඉපදීමට හේතුව. බුදුහාමුදුරු දේශනා කරන්නේ ඉපදීම නවත්තන්න නෙමෙයි, ඉපදීමට හේතුව නවත්තන්න. හේතුඵල ධාම. අල්ලලා බලනකොට අහුවෙනව නේද? ඒ අහුවෙන්නේ ඇයි? හේතුව තිබුණා. ඒ හේතුව නිරෝධ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ අහුවෙන්නේ. නැත්නම් මේ මහුවෙන්න බෑ. ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඇදිලා. හේතුව නිසා ඒක නිරෝධ කරන්න. මොකද හේතුව? ඉපදීම දුකයි. ඒක නැති කරන්න නම් හේතුව නැති කරන්න ඕනේ. මොකද හේතුව? අවිද්‍යාව. වැරදි වැටහීම. මේ ලෝකේ නැති දෙයක් තියෙනවා කියලා හිතනවනේ. ඕන් හේතුව. හැමතැනම දුක. සපක් තියෙනවා කියලා හිතනව නේද? ඕන් හේතුව. එකක්වත් පවතින්නේ නැහැ. ඔක්කොම ජීර්ණය වෙනවා, දිරාපත් වෙනවා. මමත් වයසට යනවා. හැබැයි මේව පවතිනවා, මේව ලස්සනයි කියලා අන්න එතන තමයි ඉපදෙන්නේ. අවිද්‍යාව. ඒ අවිද්‍යාව දුරු කරන්න ඕනේ. විදර්ශනාව දෙන්නේ පාන්දර ඒකට තමයි. හැමදේම විදර්ශනාවෙන් දකින්න ඕනේ. පුංචි කාලේ අපි එහෙම තමයි පුරුදු කළේ. බත් එක අතට දෙනවා. පොඩි තැටියකින් පොඩ්ඩක් දෙනවා බත්. ගත්තාම තව ටිකෙන් පැය දෙකෙන් මේක ජීර්ණ වෙනවා, පිළුණු වෙනවා බඩේ. පෙන දාන ඉස්ම ගලනවා. ගඳයි. එත උදේ වෙනකොට පලාත යන්න බෑ. මේක අසුචි. ගඳයි. දැන් මේකට වටිනාකමක් තියනවාද? කවුරු කෙනෙක් ඇවිල්ලා පොඩි පුතා බට්ටියක් උනේ ආ ගන්න. ඇයි එත උදේ අසුචි වෙනවනේ? කමන්නේ කන්න කන්න. වටිනාකමක් නැහැ. පිළුණු වෙනවා. වටිනාකමක්. ඒක තමයි නිවැරදි දැක්ම විද්‍යාව කියලා කියනවා. ඒ හැමදේම විද්‍යාවෙන් දකින්න. ඒ විද්‍යාව නැති නිසාලු අපි පිරියන්නේ. කිරියම්ම කෙනෙක් අසාද බඳින මිනිස්සු කැමතිද? ඇයි? කැතයිනේ, ගඳයිනේ, අවලස්සනයිනේ. හැබැයි කිරියම්ම තරුණ කාලේ මුන් ගහ ගන්නවනේ, මම බඳින්නම් උඹ බඳින්නම් කියලා. ඇයි? ඒ විද්‍යාව නැහැ. මිනිස්සු වයසට යනවා කියලා දන්නේ නැහැ. මිනිස්සු පිළිකුල් වෙනවා කියලා දන්නේ නැහැ. දාඩිය දාලා ඕජාව ගල්ලා සම ඔක්කොම කඩම් වැටිලා වැරැහිලි වෙනවා කියලා දන්නේ නැහැ. එහෙනම් ඒ විද්‍යාව නැති නිසා නේද මිනිස්සු බඳින්නේ? ඒ අවිද්‍යාව හේතු නිසා නේද මිනිස්සු සසර යන්නේ? ඒ විද්‍යාව තිබුණොත් රාගේ නැහැ. රාගේ නැහැ යාට. කිරියම්මා පොඩ්ඩක් අයින් වෙන්න. මිනිස්සා නම් මේ පොඩි ළමයට කිරියම්මා කියලා කතා කරන ආමගෙන ගොළුවද නැද්ද? අවුරුදු 60කට පස්සේ කිරියම්මයා. එදා කිව්වොත් මිනිස්සු කලබල වෙනවද නැහැ? ඇයි අද පිළිගන්නේ නැත්තේ? එයා තුල කිරියම්මෙක් ඉන්නවා. තාම මතු වෙලා නැහැ. මතු වෙන්න අවුරුදු 60ක් යනවා. ඒක දකින්න තාපසයා. ඒක දකින්න ඒ පොඩි බබාගෙන් ඒක දකින්න ඔයා. ඒ නිසා ලෝකේ කිසිම දෙයක් තැනක යා රැඳෙන්නේ නැහැ තාපසයා. බුදුහාමුදුරුවෝ කියනවා තාපසේනි ඔතන රැඳෙන්න. භාග්‍යතුමාස්ස මේ ලෝකේ රැඳෙන්න, මේ විශ්වේ රැඳෙන්න මට ස්ථානයක් නැත. බුදුහාමුදුරුවෝ කියන හේ හේ සාදු සාදු ආවුසෝ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ දන්නවා ඒක. ඒ මාර්ගය යන කිසිම කෙනෙකුට මේ ලෝකේ කිසිම තැනක් නෑ රැඳෙන්න. එයා රැඳෙන්නේ එකම එක තැනක නිර්වාණය. නිවනේ තමයි රැඳෙන්නේ යා. ඒ විදිහට අපේ මානකම තියෙන්න ඕනේ. ලෝකේ හැමදේම දන්න කෙනා කවුද? තාපසයා. ලෝකේ හැමදේම දන්නවා. මොනවද දන්නේ කියලා ගුවන් ඒක නම් මොකවත් දන්නේ නෑ. ලෝකේ හැමදේම දන්න කෙනාට සීමාවක් තියනවා නේද? මොකවත් දන්නේ නැති කෙනාට සීමාවක් තියනවද? සීමාවක් නෑ යාට. ඇයි එයා දන්නේ මෙච්චරයි කියලා කියන්න බෑ කාටවත්. ඇයි එයා මොකවත් දන්නේ නැනේ? ඒ නිසාලු එයා හැමදේම දන්න තැන ඉන්නේ. යමෙකුට යමක් අයිති නම් ඒ අයිතිය තුල එයාට සීමාවක් ඇත. යමෙකුට කිසිවක් අයිති නැත්නම් අයිති නැති නිසාම ඔහුට සියල්ලංගෙම අයිති ඇත. ඒක විශ්ව ධර්මතාවය. අල්ලගත්තොත් ගෙයක් තියෙනවා, වාහනයක් තියෙනවා, රුපියල් 50ක් තියෙනවා. අත්හැරියොත් අල්ලගත්ත එකටත් අත්තරපෙකටත් සියල්ලකම අයිතිකාරයා, විශ්වයේ අයිතිකාරයා. ඇයි? කිසිම දෙයකට බැඳිලා නැහැ. කිසිම දෙයක් අල්ලාගෙන නැහැ. එනම් විශ්වයේම අයිතිකාරයා. ඒක තමයි ධර්මතාවය. ඒ ධර්මතාවය අපි කවදාද ප්‍රත්‍යක්ෂ කරන්නේ? එදාට තමයිලු. අර මේ අවුවෙන කෙනා ඉන්න, මේ මස් අවුවෙන්නේ. ඇඟිලි අවුවෙනවා, කන් අවුවෙනවා. ඒ අවුවෙන කෙනා නැතුව යනවා. අවුවෙන්නේ නැහැ. කන ඇල්ලුවාම කන අවුවෙන්නේ නැහැ. එයාට වෙන එකක් අවුවෙන්නේ. මොකක්ද දන්නේ නැහැ. මේම කෑල්ලක් අවුවෙන්නේ. කාගේද මේක? මගේ නෙමෙයිනේ. කාගේද? කන මගේ නෙමෙයි. කන මම නෙවෙයි. කන මගේ ආත්මේ නෙවෙයි. කවුද? දන්නේ නැහැ. මෙයා කවුද කියලා දන්නේ නැහැ. එහෙම තමයි යා කියන්නේ. ඇස අල්ලලා බලනවා. කාටද පේන්නේ? මට පේන්නේ නැහැ. මම දකින්නෙත් නැහැ. ඇස මම නෙමෙයි. මේක මගේත් නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි. කවුද යා? දන්නේ නැහැ. අනුන්ගේ දෙයකට අපි කලබල වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් ඇසට පෙන රූප පිළිබඳ කම්පාවක් තියෙනවද? ඕන් ධර්මීය ප්‍රත්‍යක්ෂ කළා. කාගේ මොනම දුර්වලකම අඩුපාඩු තිබුණත් කම්පා වෙන්නේ නැහැ. ඇයි? ඇස මගේ නෙමෙයි. ඒ ඇස මම නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි. මගේ සිත නෙමෙයි ඇස. ඒ නිසා ඇසට පේන කිසිම අසත්පුරුෂ දෙයකට නඩු කියන්නේ නැහැ. අසවලා මේම කළා, අසවලා. ඇයි? මගේ ආත්මය නෙමෙයි නං, මම නෙමෙයි නං, මගේ නෙමෙයි නං. ඒකට පේන දර්ශනේ මගේ වෙන්නේ කොහමද? අසවලා හරි සංවරයි. අසවලා ගැලපෙන අසවලාගේ ගුණ ධර්ම නැහැ. ඒ කියන්නේ ඇස මගේ, ඇස මම. ඒක මගේ ආත්මය. ඒ නිසා පේන හැම දෙයකටම ප්‍රශ්නයක් තියෙනවා මට. ඒක එහෙම පේන්න බෑ. මේම පේන්න ඕනේ. දත් මැදලා පේන්න ඕනේ. පේසල් කරලා පේන්න ඕනේ. එහෙම එකක් යට තිනවා. දැන් එයා සසර යනවද නැද්ද? එයා ඉපදෙනවා. එයා ඒකාන්ත වශයෙන් ඉපදෙනවා. මම අප වෙනවා එයා ඉපදෙන බවට. සබෑ තාපසයා ඉපදෙන්නේ නැහැ. සබෑ තාපසයා ඉපදෙන්නේ නැහැ. ඇයි එයා අර විදියට දකින්නේ? ඒවා මගේ නෙමෙයි. ඒවා මම නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. ඒ නිසා ඇයෙන දේවල් මට අයිති නෑ. බයින අවෝ ගහලා පාඩු වෙන්නෝ. ඇයි? කන මගේ නෙමෙයි. කන මම නෙමෙයි. ඒක මගේ ආත්මය නෙමෙයි. එහෙනම් ඇයෙන කුණුවරප මගේද? විවේචන මගේද? ප්‍රශංසා මගේද? නින්දා මගේද? නෑ. එකක්වත් මගේ නෙමෙයි. ආ පහඩු ඉන්නවා. අර මී අරකට වැස්ස වැස්සා වාගේ. වෙලේ ඉන්න ඕම ඕ ගල වතුර. මිනිස්සු දුවන බලුත් කහණක්වත් නෑ. එක මුනිවරයෙක් ගිහලා ඒ මී අරකට කතා කරනවා. ගවයට කතා කරනවා. ඇයි වැස්ස වෙලාවේ තෙමීගෙන ඉන්නේ? යන්නේ නැද්ද? පහඩු ඉන්න ඔයා. නැවතානෝ. ඒත් කතා කරන්නේ. පස්සේ ඒ මියාරක කියනවලු ස්වාමිනි මිනිසුන්ට ගෙවල් තින ඒ නිසා මිනිස්සු දුවන්නේ. මම කොහෙ දුවන්නේ? මට ගෙයක් නැහැ. ඔබ වහන්සේ මට ගෙයක් අදලා දීලා තිනවා දුවන්න. දුවලත් මට ඉන්න වෙන්නේ ආයිත් වෙන තැනකනේ. ඉතින් දුවල ගිහලා එතන තෙමෙනවට මෙතන තෙමෙන කීට වඩා හොඳ නැද්ද? ගවයා මට වඩා ශ්‍රේෂ්ඨයි. ඇත්තනේ මිනිස්සු දුවන්නේ ගෙයක් තිනවනේ. ගවයා දැන් කඩිමුඩිය දෙවුන පෙරලගෙන දුවන වැටවල් කඩාගෙන කොහටද ගෙයක් තිනවද යාට? දුවලගිල එතනක් තෙමෙන්න එපා. ඉතින් මොකටද අතපය කඩාගෙන ගින් තෙමන්නේ? මෙතන තෙමෙනවා නීට වඩා හොඳයි. බලන්න ගවයා මොනතරම් ප්‍රඥා මී අර කඩ තේරෙන්නේ අපට තේරුන්නේ නැහනේ. අතන්ට ගිහිල්ලා ගැටෙන්න නම් තින්නේ මෙතන ගැටීම හදාගන්න එපා. මෙතන මිනිසු දුර්වලයි. මෙතන අතන ඊට වඩා දුර්වල නා. එතන ගිහිල්ලා මේ ඒකම නෙවෙන්නේ. එතනත් ගිහලා ගැටෙන්න එපා. මෙතන හදන්න බැරි සිත කොතනවත් හදන්න බෑනේ. අතන හදන්න පුළුවන් නම් අතන දියහල්ල ළඟ හදන්න පුළුවන් නම් සීතල ප්‍රදේශය හදන්න පුළුවන් නම් මෙතනත් හදන්න පුළුවන් වෙන්න එපායි. හදන්නේ සිතනේ. දැනෙන්නේ සීතල රසනේ සිතටනේ. අතන හදන්න පුළුවන් නම් මෙතනත් හදන්න පුළුවන්. ගවයා එක දන්නවා. මිනිස්සු එක දන්නා. මිනිස්සු කෙන අර ගවයාගෙන්ගේ වැස්ස වැස්සා වාගේ මොනවා කිව්වත් වැඩක් නැහැ. මිනිස්සේ ධර්මතාවය දන්නේ නැහැ. ගවයා දන්නවා. වැටවල් කඩාගෙන දිව්වට වැඩක් නැහැ. ගිහිල්ලා හිට ගන්න වෙන්නේ තවත් තෙමෙන තැනක. මෙච්චර කලබලේ දුවලා ගිහිල්ලා තෙමෙනවට රොඳ නැද්ද? ඔතනම ඉඳලා තෙමෙන එක. ගවය ඒම නානෝ යත්. තාපසේ ඒ විදියට හිතන්නේ. අරයට කිව්වත් ඕකමයි වෙන්නේ. මෙහාට කිව්වත් ඕකමයි වෙන්නේ. දෙන්නටම කියන්නේ. කට හැත්තේ නමුත් ගොළුවෙක් මෙන්ද? නිස්සබ්ද වෙන්න ඔයා. නිස්සබ්ද වෙන්න. තාපසයා එක වචනයක් කතා කරන්න 20 වතාවක් විතර කල්පනා කරනවා. 20 වතාවක් කල්පනා කරනකොට වේස වැඩිනේ. මෙච්චර කල්පනා කළා මොකටද කතා කරන්න ඕනේ නැහැ කතා කරන්න. ඒ නිසා කල්පනා කරන්නෙත් නැහැ. නිස්සබ්දවම ඉන්නවා. ගොඩාක් අපට වැරදෙන්නේ අපට ඉතන දේවල් කියන්න ගියාම ඉතන දේවල් ඉතන ගියාම ඉතන දේවල් කරන්න ගියාම ගොඩක් වැරදිලා තියෙන අපට. ඇයි ඉතන දේ කරන්නේ? ඇයි ඉතන දේ හිතන්නේ? ඇයි ඉතන දේ කියන්නේ? අපට පිස්සුද නෑ? තාපසයා මේ ලෝකේ නිරෝගිමත්. අනිත් ඔක්කොම පුතුජන අය මුම්මත්තකයි. අපි නිරෝගිමත්. අපිත් දැන් ලෙඩුනේ. කට තියෙන පල්ලියට කියවනවා. හිත තියෙන පල්ලියට හිතනවා. කය තියෙන පල්ලියට අපි ඇසිරෙනවා. අපිත් ලෙඩුනේ. තාපසයා ලෙඩ වෙන්නේ නැහැ. තාපසයා එහෙම ලෙඩෙක් නෙමෙයි. එයාට හිතනවා අරයට බනින්න ඕනේ. නෑ. එහෙම කිව්වට බනින්නේ නැහැ. මොකටද බනින්නේ? අරුණාංශේ මට වැන්දේ නැහැ. මොකටද වැඳුම් බලාපොරොත්තු වෙන්නේ? උන්නාංශේ මට වැන්දොත් මම rahat වෙනවද? එහෙනම් ගිල වැඳුමක් ඉල්ලගන්න rahat වෙන්නේ නැහැ නේ. මාන්නේ වැඩි වෙන්නේ. උන්නාංශේ මට වැන්දේ නැහැ. වැඳුම් ලබන්න මම මොනවද කළේ හද? ಗುಣ වැඩුවද? අනිත්‍ය වැඩුවද? මාර්ගඵලයටපත් වුණාද? මොනවාරි දුර්වලකම නිවැරදි කළාද? මොකවත් කළේ නැහැ. එහෙනම් මොකටද වනින්නේ? මේ විදිහට සාකච්ඡා කළාම ඒ තාපසයාට තේරෙනවා. හිතෙනවා හරියට මට වැන්දේ නැහැ කියලා. එයා ඒකන කම්පා වෙන්නේ නැහැ. ඇයි ඒක නිවැරදි කළගත්තා? ඉතන දේවල් කරන්න යන්නේ. ඉතන දේවල් හිතන්න යන්නේ. ඉතන දේවල් කරන්න යන්නෙත් නැහැ. හැරිලා බලන් හිතෙනවා. ඇයි බලන්නේ? බැලුවාම මේ පේන දේ මතක තියාගන්න එපායි. ඒක මොකද්ද? ඇයි එහෙම වුනේ? ඇයි ඒක කළේ කියලා කල්පනා කරන්න එපා. දැන් ඒකට කර්මයක් ඇදෙනවානේ. අවශ්‍ය දේ විතරයි බලන්නේ. අවශ්‍ය දේ විතරයි කරන්නේ. අවශ්‍ය දේ විතරයි කල්පනා කරන්නේ. තාපසයා තපස්කම මේ විදිහට කරන්න ඕනේ. නැත්තම් වැරදෙනවා. වැරදෙන. එහෙම වැරදිච්ච කට්ටිය කෝටි ගණන්. නියපිටේ පස්විතරලු නිවන් දකින්නේ. ඒ පස්සල වැලි කැටයක් වෙන්න ඕනේ මම. මාපොලේ පස් වෙන්න හරි ලේසි. අර නියපිටේ පස් වෙන්න හරි අමාරු. සියලු කෙලෙස් නසලලු එතනට යන්න ඕනේ. දැන් තාපසයාගේ තපස්කම පැහැදිලිද? සමාධිය රජ කරනවා. උදකලාව රජ කරනවා. විවේකේ රජ කරනවා. නිරෝධේ රජ කරනවා. යා සක්විති රජ කෙනෙක්. හැබැයි රුපියලක්වත් අතේ නැහැ. ඔටුන්නක් නැහැ. රාජධානියක් නැහැ. වැසියෝ නැහැ. ඒත් එයා සක්විති රජ කෙනෙක්. එයා තනියෙන් ඒ රජකම කරන්නේ. පැය 24ම එයා ඇහැරිලා ඉන්නවා. හැබැයි කොයි වෙලෙත් එයා සතපිලා ඉන්නේ. මේ විදියට කරන්න ඕනේ. ඊයේ බොහොම ශ්‍රේෂ්ඨයි ඒ කමටන් වඩපු විදිය. ඒ භාවනා කරපු විදිය මම බලාගෙන හිටියේ. බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ ඕරාවෙන් බොහොම ශ්‍රේෂ්ඨයි. වැඩි දවසක් යන්නේ ඒ මාර්ගයේ. වැඩි දවසක් යන්න හම්බෙන්නේ. එහෙම හිතන්න ඕනේ. එහෙම වඩන්න ඕනේ. මේ ලෝකේ අමදාම අම්මා තාත්තා අම්බ වුණේ අපට ඉපදිච්ච නිසා නේද? අදත් ඉස්කෝලේ යන්න ඕලෙවල් කරන්න ඕලෙවල් කරන්න කියලා කියන්නේ ඉපදිච්ච නිසානේ. එක එක්කෙන අපට වෙලා කම්මැලියා කියලා කියනවා. වැඩක්ම නැහැ කියලා කියනවා. ඇයි එහෙම බනින්නේ? අපි ඉපදිච්ච නිසානේ. නිතරම තමන්ගේ අඩුවයි දකින්නේ. අනුන්ගේ අඩු නැහැ. මිනිස්සු ඔක්කොම ශ්‍රේෂ්ඨ ඔක්කොම දකින්නේ අපි. මම විතරයි පුතුජන. මිනිස්සු අපි එලා දකිනවා. එලා දකින එක නෙමේ වරද. ඒගොල්ලෝ එලා දකින විදියට මම ඇයි ඉපදුනේ? ඒගොල්ලන්ගේ නිින්ද අපාස ලබන්න මම මොකටද ඉපදුනේ? තාඩන පීඩන කරන්න ඒ මිනිස්සු ඒ තාඩන පීඩන ලක් වෙන්න මම මොකටද ඉපදුනේ? එක එකනම් කතන්දර අහන්න මොකටද මං ඉපදුනේ? ඇයි ඉපදුනේ? මේක ඇයෙන් පැයට මෙනේ කරන අම්ම මොතෙන් මෙනේ කරනවා. හැමෝම ගිලම්පස වළඳන මට දෙන්න. ඉතින් ගිලම්පස ලැබුණ නැහැ කියලා දුක් විඳින්න මම මොකටද ඉපදුනේ? අනුන්ගේ ගිලම්පස බලාපොරොත්තු මොකටද ඉපදුනේ? එක එකනම් ගිලම්පස ගන්නද මං ඉපදුනේ? ඕම් වරද නිවැරදි කරගන්නවා. ඉන්නවත් තැනක් නැහැ. ඉන්න තැනක් විදියට අසරණ වෙන්න මම මොකටද ඉපදුනේ? යන්නේ නම් නැති වෙන්න අනාථයෙක්ෙන්ද මොකටද මං ඉපදුනේ? ඒක නිවැරදි කරන්න ඕනේ. අවිද්‍යාව තමයි මාව මෙතනට ගෙනාවේ. අදිය අවිද්‍යාව තමයි මට මේ දඬුවම දුන්නේ. මම මෙච්චර දුක් විඳින්නේ මගේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවට පාර දෙනවා. නිවැරදිව දකිනවා, සම්මාවෙන් දකිනවා. පේන සීමාව කිසිම තැනක තමන්ට ඉපදීමක් තියෙන්න බෑ. ඔක්කොම අවිද්‍යාව ටික ගාලා පන්නලා විද්‍යාව බවට පත් කරනවා. කෝපයක් ගත්තා එතන ඉපදීමක් නෑ. පාත්‍රය ගත්තා ඉපදීමක් නෑ. දෙපළ සිවුර දැම්මා ඉපදීමක් නෑ. සැතපුණා ඉපදීමක් නෑ. ඇයි? කිසිම තැනක යට ඉපදීමක් නෑ. පේන දිට්ඨිය තුල සියලුම ඉපදීම් ටික නිරෝධ කළා. එක නාම රූපයක්වත් දක්ස නැහැ. ඒ තාපසයට ඉපදීමක් අදන්න. ඒ මායя පලාගින්. ඒ මායя අතුරුදන්. ඇයෙන ශබ්දවල කිසිම තැනක ඉපදීමක් නැහැ. අසුවලා මට බැන්නා. අසුවලා මට නිඳා කළා. මට මේ විදිහට කිව්වා කන පැලෙන්ඩ ගන්නවා කියලා මට බැන්නා. අසුවලා. එහෙම එකක්වත් එයා ගන්න නැහැ. එකක්වත් ගන්න නැහැ. කිසිම ශබ්දයක් තුල ගන්නෙ නැහැ. පොඩි තාපසයා හොඳයි. අරි ගුණයාපත් පින්දපාතිකන. එහෙම ප්‍රශංසා ගන්නෙත් නැහැ. එක වචනයක් තුලවත් ඉපදීමක් නිර්මාණය කරන්නේ නැහැ. ඉපදීමට හේතු හදන්නේ නැහැ. නින්දාව කියන්නේ ප්‍රශංසාව කියන්නේ ඉපදීමට හේතු දෙකක්. ඒක නිතර පච්ච කොටලා වගේ තියාගන්නවා හිතේ. ප්‍රශංසාව කියන්නේ මගේ ඉපදීමට හේතුවක් අවිද්‍යාව. නින්දාව කියන්නේ මගේ ඉපදීමට හේතුවක් ඒකත් අවිද්‍යාව. අටලෝදාම. මේ දෙකම මගේ ඉපදීමට හේතුවක්. ඒ නිසා මං ඉපදිලා දුක් විඳිනවා. මේක තාපසයා නිතර දකින්න ඕනේ. ජීවත් වෙන පරිසරය තුල කිසිම මොහොතක ඉපදීමට හේතුවක් හදන්නේ නැහැ. මම ඇසිරෙන මගේ ඉරියව්වල හැම මොහොතේම මං ඉපදීමට හේතුව හදනවා. ඒක දකින්න ඕනේ ප්‍රඥාවෙන්. දකින්න බැරි නම් එයා වාඩි වෙලා සමාධියේ ඉන්නවා. පරියංකේ ඉන්නවා. නැකිටින්නේ නැහැ. එළවෙන්නේ නැහැ. අබ්බගතේක වගේ වැඩිපුර වෙලාවක් ඉන්නේ. ඇයි? මගේ ඇසිරීමේ මගට ඉපදීමට හේතුව හැදෙනවා. මගේ චරිතය හැම මොහොතේම මට ඉපදීමට හේතුව හදනවා. අල්ලනකොට අහු වෙනවනේ අතක් තියෙනවනේ මාර වැඩේනේ කනක් තියෙනවා මොකද්ද මේ මස් කැල්ලක් එළියට ඇවිල්ලා තින්නේ මේ ඔක්කොම අහු වෙනවනේ මොකද්ද මේ හා සතෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා මිනිසෙක් ඉන්නවා ඇයි ආ ඉන්නේ අවිද්‍යාව තාම තියෙන නිසා මොකද්ද අවිද්‍යාව මං ජීවත් වෙන පරිසරය තුළ සියලු නාම රූප විද්‍යාවෙන් දකින්නේ නැහැ මම. ඒව ඇත්තයි කියලා දකිනවා, සත්‍යයි කියලා දකිනවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් තියෙනවාය කියලා විශ්වාස කරනවා නම් ඊට වඩා ඉපදීමට හේතුව කවස්සේද මේ ලෝකේ? ඒ එක හේතුව මැතිනේ දසදහස් වාරයක් ඉපදෙන්න. මොකවත් පවතින්නේ නැහැ. මට හිතෙනවා පවතිනවා කියලා. අම්මයි තාත්තයි දරුවට ආදරේ නේද? දෙවෙනි දරුවා හම්බුණාට පස්සේ ආදරේද? එයා අරක්කු බොන කාලේ ලොකු වෙලා ආදරේද? වෙන කෙනෙක් බැඳම ආදරේද? දැන් ගහලා පන්නනවනේ. පළයලා ගෙවක් අරගෙන මෙතන ඉඳලා කණක් ඇවිල්ලා ඉන්න නැහැ කියලා. ඔඩකුවේ තියන්නේ කිරි දීලා කන අල්ලලා බලනවා, නාය අල්ලලා බලනවා, ඇඟිලිේම හරියට පිරිම පොඩි ඇඟිලි හරිය ආසයි. ලොකු වෙලා කසාද බැඳා මොන් බැඳලත් යන්නේ නැහැ මෙතන ඉන්න අපට පෞතිද්ද වෙන. කෝ අර ආදරේ? මූණේම අල්ලල්ල මෙම පිරිමද මැදටි කෝ ඒ අම්මා? ඒ අම්මා අතුරුදාන්. කොයි වෙලෙ තිබිනවා? කොයි වෙලෙ තොඩකේ තියන්නා? ඉගේ ඇඟේ ඉල්ලන්නේ කෝ ඒ අම්මා? කෝ ඒ සෙනෙහස? කොයි වෙලෙ පන්නනවනේ? ගෙයක් අරගෙන පළයල්ලා කියලා එළවනවනේ කෝ ඒ අම්මා? කොම බොරු මේ ලෝකේ. හැබැයි ඒව ඇත්තයි කියලා මම විශ්වාස කරනවා. එතන තමයි මම ඉපදෙන්නේ. ඉතක් තියෙන එක වරදක් නෙමෙයි. හිතන දේ හිතන එකයි වරද. නිවැරදිව හිතන්න එපාය. සම්මා සතියෙන් හිතන්න ඕනේ. සම්මා සතියෙන් හිතන්න බැරි නම් එයා නැවත ඉපදෙනවා. අපට පේන පරිසරයේ කිසිම තැනක ඉපදීමක් තියන්න බෑ. කුටියක ඉපදීමක් තියන්න පුළුවන්ද? රස්විතියක ඉපදීමක් තියන්න පුළුවන්ද? ඖෂධ පැලවල ඉපදීමක් තියන්න පුළුවන්ද? අපි යන වීදියේ පාරේ ඉපදීමක් තියන්න පුළුවන්ද? පොරොන් සිවුරේ, පාත්‍රේ, සරප්පු දෙකේ, කුටියේ, ඇඳේ, කොට්ටේ කිසිම දෙයක බැඳීමක් තියෙන්න බෑ. ගැටීමක් තියෙන්න බෑ. පැවැත්මක් තියෙන්න බෑ. එම තිබුණොත් අපි දකින නාම රූප සාක්ෂි දරනවා. අපි එතන මකුණුවෙක් කියලා හරි ඉපදෙනවා කියලා. ගැඩවිලෙක් කියලා හරි ඉපදෙනවා කියලා. ඒ ගහේම ගෙඩිවල පණුවෙක් කියලා ඉපදෙනවා. ඇයි? ඒ ගහට හරි ආසයි. වතුර දානවා. ඒ ගහ ඉඹිනවා. ආදරේ ගහට ලියුම් ලියනවා. ඔබ දැක්කාම සැනසෙනවා මම. කවි ලියනවා ගහට. පිස්සු හොඳටම වැඩි වෙලා. අර මිනිසුන් දෙලිනවා ගස් දිහා බලලා කවි ලියනවා. ගස උඹ ලස්සනයි. අද මගුල් නඳුම පෙරෙව්වා වගේ දලු දාලා ඕම ලියනවා. යා මානසික ලෙඩෙක්. යා මානසික ලෙඩෙක්. ගාට ආදරේ. එයා දන්නේ නැහැ ඒ ගාට තියෙන බැඳීම නිසා ගහේ ගෙඩිවල පණුවෙක් කියලා ඉපදෙනවා. යා ඉපදෙලා ගහ ඇතුළෙම බුදියාණන් ඉන්නවා. මිනිස්සු පෙරෙගෙඩිය කඩලා බලනකොට පණුවෝ. කවුද ඒ පණුවා? ඒ ගාලා හිටපු තාපසයා. පණුවෙක් කියලා ඒ ගහේ ඉන්නවා. සිවුර යනවා පොඩි මකුළුවෙක්. අල්ලලා බලන මකුළුවෙක්. භාග්‍යවත් වංශේ කෙනා කලබල වෙන්න එපා. ඒ සිවුර කලින් පොරවපු කෙනා තමයි ඒ ඉන්නේ. කලබල වෙන්න එපා. ඒ තාපසයා. බලන්න සිවුරට කෑදරයි ආසයි. ඒ රූපෙට බැඳිලා එතනම මකුළුවෙක් කියලා ඉපදිලා. දැන් අපි ජීවත් වෙන පරිසරය අපි දකින රූපවල මේ ප්‍රශ්න අපිට නැද්ද? කෝප්පෙට ආසයි. ඒ කෝප්පෙන් තමයි වතුර බොන්නේ. ඒ කෝපෙන් තමයි ගිලම්පස ගන්නෙ. වැසිකිළියත් හොදන්න ගෙන යන ඒ කෝපේ කෝපිට ආසයි. හැම දෙයකම මේ කෝපේ ඕනේ. ඒ කෝපේ නැතුව ගමනක් යන්නේත් නැහැ. ඒ කෝපේ හෙල්ලෙන්න ඕනේ ගෙජ්ජිය වාගේ. ආසයි. කවදරේ ඒ කෝපේ බැක්ටීරියාක් වෙලා ඉපදෙනවා යා. තාපසයාට මේ ලෝකේ පේන කිසිම දෙයක් තුළ ඉපදීමක් තියන්න බෑ. ඒක නිරෝධ කරන්න ඕනේ. විද්‍යාවෙන් දකින්න ඕනේ. තමන් අවු වෙලා ඉන්නේ කොතනද? අවු වෙන්නේ කොතනද? දෙකම දැනගන්න ඕනේ. ඇයෙන ශබ්දවල ඉපදීමක් තියෙන්න බෑ. කාගේවත් මොනවාරක් ඇහුණයි කියලා ඇයි අපි උඩපයින්නේ? අපිට ඒව අදාළ නෑ. අපිට එහෙම ශාස්ත්‍රවණය කරන්න අවශ්‍යතාවයක් නෑ. අනුන්ගේ ඕපදූප හාන හැම මොහොතෙම කලබල වෙනව නේද? ඒ කලබලේ නිසා ඉපදෙනවා. අනුන්ගේ ඕපදූප හැයෙනකොට, අනුන්ගේ අඩුපාඩු හැයෙනකොට අපිට වෛරය ද්වේෂයක් එනවා. ඒ ද්වේෂය තුල වෛරය තුල ඉපදෙනවා අපි. එහෙනම් අපි ඉපදීමටනේ වැඩ කරන්නේ. ඕ නිරෝධයට වැඩ කරන තාපසයා. එයා අතුරුදාන්. අර පුංචි කාලේ ඔඩොක්කේ තියාන අනේ මගේ පුතා කියලා කියයිට ඒ අම්මා නෑ අතුරුදාන්. ඒ වගේ අර මානවෙච්ච තාපසේ අතුරුදාන්. නිරෝධයට වැඩ කරන තාපසේ අතුරුදාන්. දැන් ඉන්නේ පැවත්මට වැඩ කරන තාපසෙන්. චරිතය තුළ ඇසිරීම තුළ ඉපදීමට හේතුවක් හැදෙන්න බෑ. පේන දර්ශනය තුළ රූපය තුළ ඉපදීමට හේතුවක් හැදෙන්න බෑ. ඇයෙන ශබ්දවල ඉපදීමට හේතුවක් හැදෙන්න බෑ. කට මගේ හැබැයි එළියට යන වචන ඇහෙන්නේ මට නෙමෙයි අනිත් අයට. එහෙනම් ඒ වචන වලින් ඉපදීමට හේතු හැදෙන්න බෑ. හැම වචනයක්ම අපට උප්පත්තියක් හදනවා නම් ඊට වඩා හොඳ නැද්ද දිව කපල විසිකරාන. කට ඇත්තේ නමුත් ගොළුවෙක් නැන්ද බුදුහාඳුර මේ කියන්නේ. බුදුහාඳුර දන්නවා වචන වලින් අපි ඉපදීමට හේතු හදා ගන්නවායි කියලා. කට තිබුණු පල්ලියට කතා කරන්නේ සම්මා වාචා කියලා බුදුහාඳුර දේශනා කරනවා. අම්මට තාත්තට කීකරු නොවුනත් එයා බුදුහාඳුරන්ට කීකරු වේ යුතුයි. ලෞතර තථාගතයන් වහන්සේ අම්මා තාත්තා අපට අවුරුදු 20යි දුක් විඳේ කණ්ඩ බොණ්ඩ දෙන්න උගන්වන්න නේද 2600ක් දුක් විඳිනවා බුදුහාඳුර අදත් සර්වඥතා ධාතුන් වහන්සේ පිරිනවම් පන්න තෙන්නේ ඇයි අපට නිවන ලැබෙන්න ඕන නිසා මේ ශාසනය පවත්වන්න ඕන නිසා පිරිනිවම් පාලා තුන් වහන්සේ අපි වෙනෙන් දුක් විඳිනවා ජීවමාන ඉන්නකොට තුන් වහන්සේ දුක් විඳා මේ අවබෝධය ලබන්න සාරාංශක කල්ප ලක්ෂයක් මං වෙනින් දුක් වින්දා මෙච්චර දුක් වින්දපු කෙනාට අවුම්කම් දෙන්න ඕනේ නේද මොකද උන්වහන්සේ අපිට කියන අවවාදය සම්මා වාචා ඔබේ නිවීමට කතා කරන්න ඇයෙන කට්ටියගේ නිවීමට කතා කරන්න එහෙම කතා කරන්න බැරි නම් කට ඇත්තේ නමුත් ගොළුවෙක් මෙන්ද ඇස් ඇත්තේ නමුත් අන්ධයෙක් මෙන්ද කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද කය ඇත්තේ නමුත් අබ්බගාතෙක් මෙන්ද සිත ඇත්තේ නමුත් මලමිනියක් මෙන්ද වාසය කරපන්න බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඒක පච්ච කොටා ගන්න වටිනවා. අදවතේ ලියා ගන්න වටිනවා. අද අපි දකින දර්ශනය තුළ අපි අනන්ත උප්පත්ති වලට හේතු හදාගෙන, ශබ්ද වලින් හේතු හදාගෙන, වචන වලින් හේතු හදාගෙන, ඇසිරීමෙන් හේතු හදාගෙන, හැම සිතවිල්ලක්ම අපට උපදීමක් නිර්මාණය කරන්නේ නැද්ද? වාඩි වෙලා මොනවද කල්පනා කරන්නේ? අලෝභාද්දේ සමෝහ කල්පනා කරනවා අපි. එහෙම කල්පනාක් නම් මාපොළොව 60 කිලෝමීටර් එකයි නේ යන්න ඕනේ මේක. ඇයි මේක 1 ගස් ගන්නට කරගන්නේ? එහෙම කල්පනා කරන්නේ. අසුවලාගේ කුටියට ගිනි තියන්නේ කොහමද? අසුවලාට ගහන්නේ කොහමද? අසුවලාට නිඳා කරන්නේ කොහමද? මම කොහමද ඔක්කොම කලින් රාත් වෙන්නේ? බලන්න රාත් වෙන්නේ කියන තියා තරංගයක් නේ. ගමහරා දිවිමේ අවුරුදු උත්සවයක් නේ මේක. ඔක්කොම කලින් රාත් වෙන්න ඕනේ. ඒක තුලත් ලෝභයක් නඩත්තු කරනවා. එලා දකින්න එක විවේචනය කරන එක දෝෂ ආරෝපණය කරන එක නිඳා කරන එක අපහාස කරන එක මේ හැම සිතිවිල්ලකම තමන්ට උප්පත්තිය නිර්මාණය වෙනවා බොහොම අවධානමින් සිතන්න ඕනේ අපේ සිත අපට දුකක් හදනවා මේ ඉපදිච්චක මෙච්චර දුක නම් නැවත උපදුන මීට වඩා දුක නැද්ද ඇයි ඉදිරියට යන්න යන භ්‍රමණ වේගය වැඩි මිනිස්සු ගොඩක් කෝරයි මිනිස්සු ගොඩක් නරකයි ගුණධර්ම එන්නෙන් පිරියනවා ලෝකේ. එහෙනම් මේ ඉපදිච්ච එක මෙච්චර දුක නම් ඊළඟ එක මීට වඩා දුකයි. එහෙනම් මේක නිවා ගන්න ඕනේ. අපි හිතන හැම සිතිවිල්ලක්ම අපට භවයක් හදනවා, උප්පත්තියක් හදනවා, නැවත දුකක් නිර්මාණය කරනවා. මේක නිතරම සම්මාවෙන් දකිනවා නම් ඒ තාපසයා මේ අවු වෙන කය තින්නේ, මේ අවු වෙන්නේ කන්, ඒ අවු වෙනකට හේතුව මොකක්ද? අවිද්‍යාව. ඒ අවිද්‍යාවට පාර දෙන කෙනෙක්. ඒක විද්‍යාව බවට පත් වෙන එක. එයා දන්නවා මේ ඉතන සිතෙල්ලෙන් ඉපදෙන්න පුළුවන්. එහෙනම් එයා වෙනස් වෙදිට ඉතනවා. මිත්‍යා සතිය සම්මා සතිය බවට පත් කරනවා. මේම ඉතන ඕ ඉපදෙන්න පුළුවන්. මේක ලෝභය. ඉපදෙන්න පුළුවන්. එයා අලෝභෙන් ඉතනවා. අර පුංචි කාලේ අපි ආශ්‍රමෙන් බත් ගන්නකොට එහෙම තමයි. ගත්තාම පැය දෙකක් යනකොට මේක බඩේ පෙන දාලා ඉස්ම ගලලා පිළුණු වෙනවා. ගඳයි. ගඳයි. අල ගඳයි. බත් ගඳයි සම්බෝලේ ගඳයි දැන් අර්පසන්න භාවයේ ගියා වටිනාකම සම්පූර්ණයෙන් ගියා බත අත්හැරුණා පිඟාන අතේ තියෙනවා බත අතහැරිලා කවුරු ඇවිල්ලා බඩගිනිය කිව්වොත් ටක් ගාලා දෙනවා යාට ඇයි පිළුණු වෙනවා තව ටිකෙන් ගඳයි මේක ඒට උදේ වෙනකොට අසුචි අපටම ගඳ ටක් ගාලා ඕදගෙන දුවන එතන ඉන්නේ ගඳයි ඒ විදිහට මේ ලෝකේ අනිත්‍යතාවය දකින්න ඕනේ මේවා ජීර්ණය වෙනවා දිරාපත් වෙනවා වයසට යනවා මිනිස්සු වයසට වෙලා දිරාපත් වෙලා යනවා හැම භාණ්ඩයක්ම පරණ වෙනවා ජීර්ණ වෙනවා දිරාපත් වෙනවා මල කඩ කනවා මේ අනිත්‍ය ලෝකයේ තුල කිසිම දෙයක් පවතින්නේ නැති ලෝකයේ තුල අපි මොකටද මේ වෛරය පවත්න්නේ? ලෝභය පවත්න්නේ, රාගය පවත්න්නේ, ද්වේෂය පවත්න්නේ. ඇයි මොකටද අපි නඩත්තුව පවත්න්නේ? එකක්වත් පවතින්නේ නැයි මේක විතර පවත්වාගෙන යන්නේ? ඒ පැවැත්ම තුල පුද්ගලයෙක් ඉන්න නිසා එතන අවිද්‍යාව පවතිනවා. ඒ නිසා තමයි ඉපදෙන්නේ. ලෝකයේ හැමදේම පවතින්නේ නැත්තම් මේක පවත්වන්න ඕනෙත් නැහැ. වර්තමාන මොහොත තුල ඉන්නවා. තාපසයා කොයි වගේද කියලා කිව්වම පර්වතයකට කුළු ගෙඩියෙන් ගානවලු උඩ පැන පැන ගානවා. කුළු ගෙඩිය තැලෙනවා පර්වතේ පාඩුවේ සතපිලා ඉන්නවා. පර්වතය අවදි වෙන්නේ නැහැ. පුළුවන් තරම් ගාපම් පුතේ. ඇයි? එයා කිලෝමීටර 9ක් යටට ඉන්නවලු. අදයි තාපසයාට පේන්නේ අඩි දෙකක් විතර පොඩි ගලක් වාගේ. කුළු ගෙඩියෙන් පැන පැන ගානවා. ඒක නිහස්තිය වෙනකම්ම තියෙන ගලක්. පැලෙයිද? බව ලක්ෂයක් කුළු ගෙඩියෙන් ගැව්වා. කුළු ගෙඩිය ලක්ෂ ගණන් පැලෙනවා. බෝලේ වාගේ ගෙඩිය වාගේ ඇඹරලා යනවා. ඒත් ගලට මොකවත් වෙන්නේ නැහැ. තාපසයායෙම ඉන්න ඕනේ. ලෝකේ තාඩන පීඩන වලට ඒම ඔරොත්තු දෙන්න ඕනේ. අනිත් අයගේ දුර්වලකම් වලට ඒ විදිහට ඔරොත්තු දෙන්න ඕනේ. නින්දාව කෙනෙක්වත් ප්‍රශංසාව කෙනෙක්වත් අටලෝදාම අපේ ಗುಣ කතන කරනකොට ප්‍රශංසා කරනකොට ಗುಣ කියනකොට අපිට කොච්චර සතුටද? ඇයි නින්දාව අප්‍රශංසාවත් ඒ විදිහට සතුට පිළිගන්නේ නැත්තේ? අටලෝදාම වැටිලා නැහනේ. අපේ ಗುಣ හැනවට අපි කැමැති, අයි අගුණ හැනවට අකමැති. දෙකම නිරෝධ වෙන්න දෙපාය. දෙකම හැදෙන්න දෙපාය. පිරිනිවන් පාන්න. කෙනෙක් අපට විවේචනය කරනවා නම් ඒක තුළින් අපේ අගුණ එයා අපට දැනුවත් කරනවා. කෙනෙක් අපට ಗುಣ කතන කරනවා නම් ඒක තුළින් අපි වඩපු ಗುಣ ධර්ම ටික මෙනෙහි කරනවා, මතක් කරනවා. දෙන්නම මතක් කරනවා. මැසේජ් යවන්නේ ෆෝන් වලින්. මැසේජ් එකක් යවන්නේ. මේ අගුණ තියනවා කියලා මැසේජ් එකක් යවන එයා. මෙයා කියන මේ ಗುಣ තියනවා. එහෙනම් මේ ටික වැඩිලා නැහැ. මේ ටික වඩන්න. මැසේජ් එකක්. අර මැසේජ් එක පරිසම් කරනවා. මේක ඩිලීට් කරනවා. ඇයි මේක අගුණනේ කියන්නේ අඩුපාඩුනේ. දෙකම පණිවිඩ දෙකක්, තොරතුරු දෙකක්. විශ්වය අමතිසියම තොරතුරු ලැබෙන්නේ අපට. පේන දේවල් වලින් තොරතුරු ලැබෙන්නේ නැද්ද? මේක කොඹ ගා මොකද දන්නේ ඇඹරිලා තියන. ආ වැලගිල ඇඹරිලා වතුර නැහැ වාගේ. තොරතුරු ලැබෙන්නේ දකින්න හැම නාම රූපයකින්ම තොරතුරු ගන්නවා අපි. හැම වචනයක් උනාත් ඇයි දන්නේ එහෙම කිව්ව උනාත් මොකද දන්නේ අමාරුව. මගේ අඩුපාඩු කියන්නේ තොරතුරු ගන්නවා යා. තොරතුරු ගන්නවා. කනකොට පොළොත් හරි රසයි කොයි ගයිද නරගයි. මේ මේතන පෝර වැඩි වාගේ නේද? ඒකයි කකා තොරතුරු ගන්නවා යා. ඇයි දන්නේ මේ ළමයා මේතර බාගට අඳින්නේ? මොකක්ද දන්නේ මේ ළමයාට? මොකක්ද තියෙන ප්‍රශ්නේ දන්නේ නැහැ කියලා බලන තොරතුරු ගන්නවා යා. සිතවිලි වලින් තොරතුරු ගන්නවා. තාපසයා කියන්නේ කවුද? තොරතුරු මකන්නා. එයා නිතර මකන කෑල්ල අතේ තියාගෙන ඉන්නවා. තොරතුරු ආපහුම ඩග්ගල මකනවා යා. තොරතුරු මකනවා යා. කිසිම තොරතුරක් ලබන්නේ නැහැ. හැබැයි තාපසයා උදේනල අවසන්කන් තොරතුරු ගන්නවා නම් එයා මොකද්ද මේ කරන්නේ? අවිද්‍යාව පෝෂණය කරනවා. ඉපදීමට හේතු හදනවා. දුක් විඳින්න බව හදනවා යා. දානවලඳලා එයා කරන්නේ බව හදන එක. හැම තොරතුරක්ම මකන්න ඕනේ. ආයතන වලින් කිසිම තොරතුරක් ගන්නෙ නැහැ තාපසයා. හැම තොරතුරකින් මෙයා නිරෝධ වෙනවා. පැහැදිලිද? විතරම භාවනාවේ ඉන්න ඕනේ. නිතරම දැස් වසාගෙන ඉන්න ඕනේ. හන්දේක් වාගේ ඉන්න ඕනේ දැස් වසාගෙන. බීරෙක් වාගේ ඉන්න ඕනේ කට වසාගෙන. ගොළුවෙක් වාගේ ඉන්න ඕනේ නිශ්ශබ්ද වෙලා. බීරා කන් ඇනවද? කට වාගෙන ඉන්නවා වාගේ කන් දෙක වාගෙන ඉන්නේ. අත් දෙකෙන් නෙමෙයි. කට වැවුනාම වචන එනවද? ඒ වගේ කන හැරිලා තිබුණාද? කට වැව්වා වාගේ ඉන්නවා කන් දෙක වාගෙන. ඇහෙන්නේ නැහැ. ඇහුම් කන් දෙන්නේ නැහැ. ලෝකේ මට මගේ දුක නිවා ගන්න බැරි නම් අනුන්ගේ ප්‍රශ්න මොකටද මට? මගේ ඉපදීම මට නවත්ත ගන්න බෑ. මම මොකටද අනිකම් ප්‍රශ්නයක් දාගන්නේ? එයා කිසිම දෙයක් ඇහුම් කන් දෙන්නේ නැහැ. එයාට මේ ලෝකේ කාගෙවත් ප්‍රශ්නයක් වැඩක් නැහැ. කිසිම දෙයක් කතා කරන්නෙත් නැහැ. ගොළුවෙක් වාගේ, බීරෙක් වාගේ, හන්දෙක් වාගේ, අබ්බගාතෙක් වාගේ පරියන්කේ වාඩි වෙලා ගුණ වඩනවා. ලෝකෙන් අප තමන්ට ලැබෙන තොරතුරු ඔක්කොම නිරෝධ කරනවා. මේ විදිහට ගුණ ධර්ම වඩන්න ඕනේ. මේ විදිහට මාර්ගය වඩන්න ඕනේ. රාත්‍රී කාලයේ 11 12 වෙනකම් කමඨාන් වඩන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි පාන්දර 3 වෙනකොට ඈරෙන්න ඕනේ. ඒක ඊට වඩා ශ්‍රේෂ්ඨයි. මං අවදි වෙලා වාඩි වෙලා බලන් හිටියා. කෝ ඒ ප්‍රඥාවන්ත තාපසයා කෝ ඒ වීරියකෝ නින්දට තියෙන කැමැත්ත, තීන මිද්දට තියෙන කැමැත්ත දුක නිවන්නකෝ, දුක නිවන්නකෝ. ලෝභ දේශ මොහ පිළිබඳව, වෛර පිළිබඳව, පටිගය පිළිබඳව අපි මෙච්චර කල්පනා කරනවා. ඒ ඔක්කොම මගේ දුර්වලකම්. ඒව නිසා තමයි මම මේ දුක් විඳින්නේ. ඒව නිසා තමයි සමාජයේ මං එලා දකින්නේ. ඒ නිසා තමයි මේ ඉපදිලා මෙච්චර පීඩන වලට පත් වෙන්නේ. ඇයි ඒක හිතෙන්නේ නැත්තේ? මෙච්චර හිතන්න පුළුවන් නම් ඒ ටිකත් හිතන්න එපායි අපි. ඒවත් අපි අඩුපාඩු නේවත් අදා ගන්න එපායි. උදේ පාන්දර 3 වෙනකොට ඇරෙන්න ඕනේ. 2:45 මං ධර්මාසනෙ ඉන්නවා. ඇරිලා ඒ මාර්ගේ වඩන්න ඕනේ, විදර්ශනා වඩන්න ඕනේ. මේ හැම නාම රූපයක් තුළම මට ඉපදීමට හේතු තියෙනවා. කොයි වෙලාවරි හේතුවට ගොදුරු වෙන්න පුළුවන්. මාර්යාම වල්ලා ගන්න පුළුවන්. කල්ැතුව ප්‍රඥාව උපදවන්න ඕනේ. ප්‍රඥා උදපාදි. ප්‍රඥා උපදවනවා. ආලෝක උදපාදි. ආලෝකය කියන හඳුර අයින් කරනවා. ලෝභ දේශ මොහ ඔක්කොම අඳුරු. ඒ ඔක්කොම අයින් කරලා හොඳට විනිවිද දකින්නවා පරිසරය. ඒ කියන්නේ ලයිට් දානවා කියන එක නෙමෙයි. මේ නාම රූප වල හඳුරක් තියෙනවා. අපි අහුවෙන තැනක් තියෙනවා. ඒක ආලෝකමත් කරගන්න. ඒක කල්ැතුව දැනගන්න මෙතනින් මං අහුවෙන්නේ කියලා. ඒ ආලෝකය උපදව ගන්නවා. ඒක වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. මේක අවසාන භවය නේද? ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන්න ඕනේ. රාත් වෙන ඔබ වහන්සේගේ සෑයට මං දරා එකතු කරන්න. වැඩක් නෑ ජීවත් වෙලා. එහෙම නේද? මොකට දුක් විඳින්නේ? රාත් වෙලත් මොකට දුක් විඳින්නේ? එක එක නම් බත් කාගෙන බැනුම් අගෙන ඉන්න ඕනේ නෑ. රාත් උනා. සසර ඉවරයි. ගෞතම බුදුහාමුදුරන්ට නමස්කාර කළා. අවසාන වැඳුම මේක මගේ මේ සංසාරේ. නිරාංජන නදියේ වැලි වලට වඩා මට බුදුවරු හම්බෙන්න ඇති. මේ භද්‍ර කලාපේ බට බුදුවරු හතර නමක් හම්බ වුණා. 28 බුදුවරුන්ට නමස්කාර වේවා. මේ මාගේ අවසාන නමස්කාරය. මේ සංසාර ගමනේ මේ සත්වයා මේ සංසාරයෙන් සමුගන්නවයි කියලා නමස්කාර කළා. ආයස්කල් පැතරියා පිරිනිවන් පායවා. ඒක තමයි මේ ලෝකේ සෑම ජීවිතකටම උත්තරීතර මගුල. ඒක විශේෂ උත්සවයක්. ඉපදීම, වයසට යෑම, පිරිනිවන් පෑම. ඉපදිච්ච හැමෝම වයසට යනවා. වයසට යන හැමෝම මැරෙනවා. ඒකින ධර්මතාවයට නැවතීමේ ලකුණ තිබ්බා. තථාගතයන් වහන්සේගේ ශාසනය තුල පිරිනිවන් පාන සුදුසුකම් ලැබුවා. එයාට ඒක මගුල් උත්සවයක්. ඒ උත්සවේ සමරන්න ඕනේ අපි. ඒක විශේෂ උත්සවයක්. ඒ මගුලට සූදානම් වෙන්න. ඒ මගුල් ගෙදර මනමාලයා කවුද? පිරිනිවන් පාන කෙනාමයි. ඒ මගුල් ගෙදර ආරාධිත අමුත්තා කවුද? ඒ පිරිනිවන් පාන කෙනාමයි. ඒ මගුල් කෙදර බාරකාරයා කවුද? ඒ පිරිනිවන් පාන කෙනාමයි. ඒක පුද්ගල මගුල් උත්සවයක්. ඒක යාගේ අවසාන මංගල්‍යය. නිතරම උදකලාවේ ඉන්න, මාර්ගේ වඩන්න, තමන්ගේ අඩුපාඩු හොඳට සොයලා බලන්න, නිවැරදි කරන්න. හැම තැනම දුක, හැම තැනම මං ඉපදීමට හේතු හදනවා. ගැටෙන හැම මොහොතේම මං ඉපදෙනවා. එකතු කරන හැම මොහොතේම ඉපදෙනවා. බැඳෙන හැම මොහොතේම ඉපදෙනවා. ඒ හැම අවස්ථාවකම මං ඉපදීමක් නිර්මාණය කරනවා. ඒ දුර්වලකම් අඩුපාඩු තේරුම් අරගෙන ඒවා නිවැරදි කරගන්න. කොච්චර කාලයක් යනවද කියලා මම ආන්නේ නැහැ රාත් වෙන්නේ. හැබැයි වැඩි දවසක් ගන්න එපා. හේතුව වැඩි දවසක් ඉන්න මට ආයුෂ නැහැ. මට සාසනේ වැඩ තියෙනවා. ළඟ ඉන්න මොහොතේ උපරිම වැඩ ගන්න. පසුව මම ළඟ නැති මොහොතේ වාඩි වෙලා හඳන්න එපා. කඳුළු පියන්න මම එන්නේ නැහැ. මම වඩින්නේ නැහැ. මට එහෙම උමනාවක් නැහැ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට මම බැඳිලා නැහැ. එදාට දුක් වෙයි මෙච්චර හතේ තිබිලත් මං එක එක්කෙනාගෙන් පරිගන්න, එක එක ඒවා එකතු කරන්න, කන්න බොන්න, මේවා ගොඩනගන්න, සැප විඳින්න, ඒව කල්පනා කළා. අනේ අතේ හිටපු ගුරුවරයාගෙන් වැඩක් ගත්තේ නෑනේ. මේ තරම් අවස්ථාවක් හම්බෙලා මං කිසිම දෙයක් කරගත්තේ, මං ඔක්කොම අනවශ්‍ය දේවල් නේ කරගෙන හිටියේ. අපරාධේ මගේ කාලේ කියලා එදාට ඇඬුවට වැඩක් නෑ. කාලේ ප්‍රමාද, අර ටූ ලේට් කියලා කියන්නේ. ඔබ ප්‍රමාදයි, ප්‍රමාදයි. ඔබ ගොඩාක් ප්‍රමාදයි. කෝච්චිය ගිහිල්ලා 1:55 කෝච්චිය යනවනම් 1:45 වෙනකොට අපි ස්ටේෂන්ට යන්න ඕනේ. 1:55 යන කෝච්චියට 2:00 ගියාම කෝච්චිය ගිහිල්ලා. ආයි කවදාවත් ඒ කෝච්චියම අල්ලන්න බෑ අපට. ඒ කෝච්චිය ගියා. මේ නිවනත් ඒ වගේ තමයි. කල්යාණ මිත්‍රේ කම්බෙන්නේ බොහොම කල්ප කාලාන්තරයකට එකතරයක්. මේ අපේ අමුවීම මං හිතන්නේ කල්ප කෝටි ගානකට සැරයක් මේ අම්බ වෙන්නේ. ඒ අවස්ථාවේ වටිනාකම අපට තේරෙන්නේ ඊට වඩා පිළිගන්න එක අපට වටිනවා. ඊට වඩා එකතු කරන එක වටිනවා. ඊට වඩා සැප විඳින එක වටිනවා. ඊට වඩා අම්මා තාත්තා දරුවෝ නඩත්තු කරන එක වටිනවා. ඒ නිසා අපි අවස්ථාවට පයින් ගන්නවා. මරණාසන්න මොහොතේ ඇන්දේ කොට්ටමෙට්ට පොඩි කරගෙන දත්මිටි කාගෙන දුක් විඳිනවා. ඒ අවස්ථාවෙන් වැඩගත්තේ නැහැ. දැන් අපි හදවත පැලෙන්න තරම් රිදෙනවා. හදවත පීඑම් පලනවන මන්නේ පලනවන කොච්චර රිදෙනවද? ඒ තරම් රිදෙනවා. ඇයි අපට කම්පා දරා ගන්න බෑ? මෙච්චර දෙයක් තිබිලා මම මොකවත් කරගත්තේ නැහනේ. නිකම් බොරුවට මං යුද්ධයක් ඇල්ලුවානේ. අරක කරන්න මේක කරන්න ගොඩනගන්න ඔක්කොම හැමදේම කළ අවශ්‍ය දේ කරගත්තේ නැහනේ. අදවත මන්න පීයෙන් කපනවා වාගේ රිදෙන්නේ. මල මූත්‍රා යන දත්මිටි කන විරසනවා. ඇස් රතු වෙලා කඳුළු වැක් කරනවා. මිනිස්සු දන්නවා මම ගොඩාක් අපහසුයෙන් ඉන්නේ කියලා. එයාට තියෙන එකම අපහසුව තමයි අනවශ්‍ය හැමදේම හරියට කරා. අවශ්‍ය කිසිම දෙයක් හරියට කළේ නැහැ. ඒ කම්පාව මෙදුදිනේ ඉඳවන්නේ. ඒ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය නැහැ. නිරෝධයට වැඩ කරන්න. දකින දේවල් තුල ඉපදීමක් නිර්මාණය වෙනවා. ඒක නවත්තන්න. කතා කරන වචන වලින් ඉපදීමක් අපි හදනවා. ඒක නවත්තන්න. ඇහෙන දේවල් වලින් ඉපදීමක් හදනවා. ඒක නවත්තන්න. සිතුවිලි වලින් තප්පරෙන් තප්පරයට භව කීයක් හදනවද? ඕක නවත්තන්න ඉස්සෙල්ලා. එහෙම නවත්තන්න පුළුවන් නම් ගුරුවරයාගෙන් වැඳුම් ලබන්න ශිෂ්‍යයා සුදුසුකම් ලබනවා. එයා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකේ. තෙරුවන් සරණයි.